2013 වසරේ 9 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. ගැළවීමට අපහසුම කාරණය තමයි තමා තුළ තියෙන මමත්වයෙන් මමංකාරය. ලෝකේ තියෙන අපහසුම ගැළවීමේ කාරණය තමයි. මිත්‍යා දෘෂ්ටියකින් ඒ මමංකාරයට බැඳීම නිසා තමන්ගේ මනසට සිදුවෙන්නේ හානියක් වරදක් බව තේරුම් අරගෙන වටහාගෙන ඒ මමත්වයෙන් නිදහස් වෙන්න මේ උත්සාහ කරනවා. ඒ නිසා අපි භෞතික කිසියම් දෙයක් පිළිකුල් කරලා මේක දකින්න බෑ. වරුණා කරලා මේක දකින්නත් බෑ. සමාධියක වරුණාවෙන් සමාධිය වඩල වැඩකුත් නැහැ. ජීවිතේ පිළිකුලෙන් බලලා පිළිකුල් කරලා වැඩකුත් නැහැ. හේතුව ඔය දෙකම සිද්ධ වෙන්නේ මනස තුල. මනසින් ඉවත් වීමට ඔය කාර්යයන් දෙකෙන් පුළුවන් කමක් නැහැ. ලෝකේ එදා හිටපු හැම ශාස්ත්‍රවරයෙක්ම මනස තුල ඉඳගෙන තමයි සියලු විප්ලව. ලෝකේ තියෙන සියලු ආගම් හැදිලා තියෙන්නේ මනස තුල බහානන්න, තැම්පත් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි මනස ඉක්මවන්න. අනිත් සියලුම ධම් වලින් දෘෂ්ටිගත කරනවා. සංකල්ප ඇති කරනවා. එයිසා බෞද්ධයෝ ඔබටත් විශාල හානිකර තත්ත්වයකට මුහුණ පාන්න වෙලා තියෙනවා. ජීවිතේ කෙරෙහි කන්න දෙන්නේ නැති, බොන්න දෙන්නේ නැති, අඳින්න දෙන්නේ නැති, සතුටින් ඉඳීම වරදක්, පිරිසිදුව ඉඳීම වරදක් කියලා අර මේ මොනෝද වැඩි ජනතාවක් නිර්මාණය කරනවා. එහෙමත් නැත්නම් නිගන්ඩු පිරිසක් නිර්මාණය කරනවා. වර්තමානයේ මේ ජනප්‍රිය වෙච්ච බුද්ධ ආගම ඒ තුලින් නිදහස් වෙලා භෞතික පැවැත්ම කියන්නේ එකක්, අධ්‍යාත්මික ඥාන දර්ශනය කියන්නේ තව එකක් කියලා කල්පනා කරගෙන අධ්‍යාත්මික ඥානමය දර්ශනයට පාත්‍ර වෙන්න භෞතික කිසිම දෙයක් සම්බන්ධයක් නැත. ඒකෙන් කිසිදු දෙයක් අපිට ගන්න දෙයක් නැහැ, හොඳ දෙයක්වත් නරක දෙයක්වත්. පළවෙනි සම්බාධකය තමයි ආත්ම දෘෂ්ටිය. එකයි දස සංයෝජන වලින් එක එක සිඳිනකොට මේ තෘෂ්ණාව නැති කරන්න නෙමෙයි මුලින්ම කිව්වේ. ද්වේෂය නැති කරන්නත් නෙවෙයි මුලින්ම කිව්වේ. සීලබ්බත පරාමාස නැති කරන්නත් නෙමෙයි කිව්වේ. විචිකිච්ඡාව නැති කරන්නත් නෙමෙයි කිව්වේ. දැන් අපේ හාමුදුරු කියන්නේ ධර්මයේ ගැන මුලින්ම පැහැදීම ඇති කරගන්න ඕන කියලානේ. ඒව පිළිထන්නේ පස්සේ. ඇස් දෙක අන්ධ මිනිස්සෙකුට ඉස්සෙල්ලා රූප පෙන්වන්න ගියොත් එහෙම එතන මහ මෝඩකමක් නේ තියෙන්නේ. ඒ මෝඩකම සිද්ධ වෙනවා. නේ ඒ නිසා මුලින්ම කරන්න ඕන ඇහැ අරගන්න ඕන. ඇහැ අරගැනීම සඳහා මේ ආත්ම දෘෂ්ටිය නැමැති අන්ධකාරය අවිද්‍යාව බිඳ දමන්න ඕන. ඒ කියන්නේ සරලයි. මම දකිනවා, මම අහනවා, මම ප්‍රභේදනය කරනවා, මන භාවනා කරනවා, මට නිවන් දකින්න ඕනේ. එහෙම නැත්තම් මම මුකුවත්ම හිතන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් සමහර අය එහෙමත් ගන්නවනේ. ඒකත් වැරදි. මුලින්ම සංකල්පයකට එන්න නෙමෙයි අපිට තියෙන්නේ, කිසිදු අයිතියක් නැහැ කිසිම කෙනෙකුට සංකල්පයකට එන්න. මුලින්ම තියෙන්නේ තමන් මමත්වයෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලට මනස හදන්න ඕන. මනස හදන්නේ කොහොමද? ඔබ දැකලා තියෙනවද මේ කැමරාවක් බොහොම පැහැදිලි ඡායාරූපයක් ගන්න මේ කැමරා ශිල්පී කරන වැඩ? ඒගොල්ලන්ගේ තියෙනවා මේ ලෙන්සස් තියෙනවා. ඒව පාවිච්චි කරලා එයා ඒක මේ කැමරාව ફોකස් කරනවා, එහෙම නැත්නම් සෙටල් කරලා බලනවා. හරියට ඉලක්කයක් ඡායාවක් පැහැදිලි ඡායාරූපයක් ගන්න. ඒ වගේ ඔබ මේ නිවනත් අවබෝධ කරගන්න ඔබේ නුවණ අර ફોකස් කිරීම කරන්න, සෙටල් කරන එක කරන්න, හදන එක කරන්න. එතකොට නිවැරදිවම මුලින් මුලින් එන අඳුරු ඡායාරූපය අඳුරු වෙනෙහි තව තව දේවල් වෙනස් කරනවා. ඒ ඒ දේවල් වෙනස් කරන්න එයාට පැහැදිලි තත්ත්වය පේන්න පටන් ගන්නවා. මොකද්ද ඔබට පේන්න ඕන? ඔබේ ෆොටෝ එකට මොකද්ද පේන්න ඕන? නිවන. පූර්ණ නිවන ඔබට දැනෙන්න ඕන, ඔබට පේන්න ඕන. ඒ කියන්නේ හාත්පසින්ම දැවෙන්නේ නැති, පිච්චෙන්නේ නැති, ගිනි ගන්නේ නැති තැනක් වෙන්න ඕන. සංඥාවක් තියෙන හැම තැනකම ගිනි ගන්නවා. තේරුණාද? සංඛාරයක් තියෙන හැම තැනකම ගිනි ගන්නවා. විඥානය තියෙනවා නම් හැම තැනම ගිනි ගන්නවා. නාම රූප තියෙනවා නම් ගිනි ගන්නවා. අතීතයේ තියෙනවා නම් අනාගතයේ තියෙනවා නම් වර්තමානයේ තියෙනවා නම් ගිනි ගන්නෝ, නැත්තම් ගිනි ගන්නේ නැත. ඔය ගිනි ගැනීම කියන වචනයට විරුද්ධ වචනේ අනිත් වචනේ නිවන. නිවන කියනට විරුද්ධ වචනේ තමයි ගිනි ගැනීම. එහෙනම් නිවෙන්න ඕන, නිවන් දකින්න ඕන, නිවන විඳින්න ඕන, නිවන ලබන්න ඕන. දැන් ඔබ ඉන්නේ කොතනද? ගිනි ගන්න තැන. පිච්චි පිච්චි ඉන්නේ. අනාගතේ නිසා පිච්චෙනවා, අතීතේ නිසා පිච්චෙනවා, වර්තමානේ පිච්චෙනවා. ඊළඟට හේම පිච්චිලා පිච්චිලා කියලා සංසාරෙත් පිච්චෙනවා. ඒක තමයි අපාය කියලා කියන්නේ. ඒක අපාය කියන්නේ. ඒක ඒ නිසා අපහායට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනාකාරීව තමන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. හැම මොහොතකම බාධක බිඳලන්න ඕන. අපි සරල සිද්ධාන්තයක් ඔබට කියලා දෙන්නේ ගමනක් යන්න කියන. නමුත් ඒ ගමන යන ක්‍රමය මෙහෙයවන විදිහේ සම්පූර්ණ වගකීම හා පිළිවෙල තියෙන තමන්ගේ අතේ. කොච්චර හරි එන්නේ මොනවද බාධක? කොච්චර හරි එන්නේ බාධක. තමාම සසර රඳවන්න බාධක එන, විවිධ සාධක එන. ඕකට තමයි කියන්නේ අර මාර බලවේග කියන්නේ ඕකට. දැන් බුදුහාමුදුර වැඩ ඉන්න වෙලාවක එක අවස්ථාවක මේ ගවියෝ රැලක් එතෙන්ට පැනලා පාත්‍ර ටික ඔක්කොම කුඩු කරනවා. මැටි පාත්‍ර නේ පාවිච්චි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා, මොකද්ද විමසනවා? මොකද්ද කිය? ඔය තමයි මහණෙනි මාරය. එතකොට අවධානයේ කොහෙට හරි ගෙනියන්නේ මොකක් හරි දෙයක් වෙනවා නේද? ඒ බාධක හැම දෙයක්ම බිඳින්න ඕන. කිසි දෙයක් බාධකයක් කර නොගන්නත් තමන් වග බලා ගන්න ඕන ඥානමය වශයෙන්, බුද්ධිමය වශයෙන්. ඉදිරියටම ඇදෙන්න ඕන. ඒ කියන්නේ මේ දැනගත්තට වැඩි කාරණයක් දැනගන්න ඕන. දැන් සමහර අය උදවිය හිතනවා දැනගත්තාම හරි මේක තමයි දහම. එහෙම හිතන්න වරදි. එහෙම දහමයි කියලා හිතුවොත් අපි එතන නතර වෙනවා. සෑහීමටපත් වෙන්න එපා. සබ්බ රතින් ධම්ම රතේ ජනාති. ඉස්සරහට ඉස්සරහට දිගටම යන්න ඕන. ධර්මය දන්න කාරණෙන් තව කාරණයක් සොයන්න ඕන. එක පඩියකට අඩිය තිබ්බට පස්සේ ඊළඟ පඩියට අඩිය තියන්න වෙර දරන්න ඕන. මහන්සි වෙන්න ඕන. නිතරම බලනවා අඩුපාඩු කොහෙද තියෙන්නේ කියලා. හොඳින් විමසා බලන කෙනෙකුට උන අඩුවක් හම් වෙනවා. ඒකයි වැදගත්කම තියෙන්නේ. දැන් අපි රැවුල කැපුවාම පිරිමි අය කන්නාඩියෙන් බල්ල පේන්නේ නැත්නම් හොඳම වෙලෙද මෙහෙම අතගාල බලනවා හැමදාම. ඒ උන අහු වෙන කොහෙන් හරි කේස් මොනවා හරි. එතකොට මොන ගන්න පිරිමි අය ඒ රැවුල ටික ඒක කපලා දානවා. ඒ වගේ තමන්ගේ මනසත් හොඳට පරීක්ෂා කළොත් තමයි ගැටලු හම් වෙන්නේ. ගැටලු හම් වෙනකොට ගැටලු නිරෝධ කරන්න ඕන. එහෙම නැත්නම් ඒවා කපා ඉවත් කරන්න. කපා ඉවත් කරන, එහෙම නැත්නම් අයින් කරන ක්‍රමවේදය තමයි වැදගත්. මේව කුණු වෙනවා, මේව නරක් වෙනවා, මේව මැරෙනවා කියලා ඉවත් කළොත් එහෙම මොකද වෙන්නේ? තව සංඥාවක් ඉතුරු වෙනවා. ඒ ක්‍රමයට ඉවත් කරන්න යන්න එපා. හේතුවක් තියාගෙන සාධකයක් අයින් කරන්න එපා. නිතරම හේතුවයි ඵලයයි දෙකම අයින් වෙන විදියට ඉවත් වෙන්න ඕන. තේරෙනව නේද? අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අතහරින්න කියන කාරණේ තියෙන යථාර්ථය තමයි ඔය කිව්වේ දේශනා කළේ. දැන් සාමාන්‍ය ජීවිතයේදී අපි අතහැරීම කියලා පුරුදු කරන්නේ වෛර කරන එක, ද්වේෂ කරන එක, පිළිකුල් කරන එක. අපි ඒ මනුස්සය අතහැරිය කියලා කියන්නේ ඒ මනුස්සයට වෛර කරනවා. අපි ආව අතහැරිය කියලා කියන්නේ ආවට වෛර කරනවා. බලනකොට එයාගේ හිතේ මතකයක් තියෙනවද කියලා හෝ මතකයක් තියෙන මොකක්ද මට කරපු කුඩු ගේලු ගන්නටික නේද? මට කරපු වරදවල ටික මගේ මතකේ තියෙනවා. මං ඒ මනුස්සයා අතහැරලා ඉන්නේ. ඒක අතහැරීමක් නෙමෙයි. බුද්ධඝම රාවට පස්සේ බුද්ධඝමෙන් කරන්නේ මොකද්ද? මේ ජනප්‍රිය බුද්ධඝම මේක වෛර කරන්න උගන්වනවා. කොහොමද මේකේ කෙස් තියනවලු, ලෝම තියනවලු, මස් ඇටකටු තියනවලු, ඈ ඊට පස්සේ හැමෝම වයසට යනවලු, මැරෙනවලු, ඈ ගඳ ගහනවලු කියලා නේද? එහෙම කියනවා. එහෙම නැත්තම් බලන්න රසවත් ආහාරයක් ගන්නකොට මොකද වෙන්නේ? රස තෘෂ්ණාව කියලා කියනවා. එතකොට මොකක්වත් නොගෙන ඉන්නකොට දැනෙන බඩිකින්න හැමදුරනේ ප්‍රශ්නයක් නෙමෙයිද? ආ නෑ, ඒකට කමන්නේ. ඔබ බඩිකින්නෙන් ඉඳපන්, කන්නේපා. කන්නේපා. කාර් එකක් වාහනයක් තිබ්බොත් කියනවා ඔය තණ්හාව එකතු වෙනව නේද? ඔව්. එතකොට මොකක්වත්ම නැතුව හූල්ල හූල්ල පාරේ යනකොට ඒකේ ප්‍රශ්නයක් නේද? ආ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකම යන්න, දිගට යන්න. දැන් බලන්න මේ කාලකන් නිර්මාණය කරලා තියෙන්නේ මේ විදියට. මේ බුද්ධාගමේ වැරදි අවබෝධයෙන් යුක්තව දේශනා කරන සාමින් වහන්සේලා සිංහල ජාතිය වනසලා තියෙනවා, නැති කරලා තියෙනවා. ඒගොල්ලෝ ප්‍රබෝධමත් නිවැරදි දක්ෂ ඥානාන්විත පිරිසක් නෙමේ, හුදෙක් වනචාරී නිගන්තුවේ බවට පත් කරනවා. ඒකයි තියෙන පස්සේ එහි කාර්තව්‍යයක් මෙතෙන්ට කිසිම දෙයක් අදාළ නැහැ. මේක ඥාන දර්ශනයක්. ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනය තුලින් ඔබ මොකද්ද දකින්නේ? හාත්පස නිවීම. හාත්පසම පිරිසුදු බව. හැම පැත්තකින්ම Tamanට කිසිම ආකාරයකින් ගැටලුවක් නූපදින, ප්‍රශ්නයක් නූපදින අවස්ථාවකට Taman පැමිණෙනවා. ඒ අවස්ථාව පැහැදිලි කරන්නම්. ඒ අවස්ථාව හරි අපූර්වයි. ඒ අවස්ථාවට අතීතය, අනාගත, වර්තමාන කියන තුන් කාලය පැමිණෙන්නේ නැහැ. ඒ අවස්ථාවට අන්ධකාරය සහ ආලෝකය පැමිණෙන්නේ නැහැ. ඒ අවස්ථාවට සුඛ දුක්ඛ උපේක්ෂාවල් පැමිණෙන්නේ නැහැ. ඒ අවස්ථාවට ලෝභ දේශ මෝහ පැමිණෙන්නේ නැහැ. ඒ අවස්ථාවට අලෝභ අද්වේෂ අමෝහ පැමිණෙන්නේත් නැහැ. ඒක තේරුම් ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි ජනප්‍රිය කතා කරන දේ තමයි මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ වඩන්න ඕන, ඇති කරගන්න ඕන කියලා. දියුණු කරගන්න ඕන කියලා. පැහැදිලිනේ? ලෝභ දේශ මෝහ නැති කරලා අලෝභ අද්වේෂ අමෝහ ජීවිතය ඇති කරගන්න කියලා නේ කියන්නේ. තේරුණා නේද? හැබැයි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙමයි. ලෝභෝ නිධානං කම්මානං සමුදයාය. අලෝභෝ නිධානං කම්මානං සමුදයාය. ලෝභයෙන් කරන ඒවත් ඉවත් කරන්න, අලෝභයෙන් කරන ඒවත් ඉවත් කරන්න කියලා නේ ඔය පාලි පදේ ඔකේ තියෙන්නේ. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. දෝෂයෙන් කරන කර්ම නැති කරන්න. චේතනාවනේ කර්මී. චේතනාවේ දෝෂයෙන් කර්ම නැති කරන්න. අදෝසෝ නිදානං කම්මානං සමුදයාය. අදෝෂයත් නැති කරන්න. ඉතින් ඕක ඇවිල්ලා තියෙනවද සමාජයට? සමාජයට ඇවිල්ලා තියෙන්නේ ලෝභ දේශ මෝහ කරන්න එපා, අලෝභ අද්වේෂ අමෝහ කරන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට යනවා අපි බ්‍රාහ්මණ ආගමට. මොකද වෙන්නේ? එතකොට දෘෂ්ටිගත අන්ධ මිනිස්සු බිහි වෙනවා. හරි, ලෝභ ద్వේෂ මෝහ, අලෝභ අද්වේෂ අමෝහ කියන මේ ධර්ම හයම දුරු කළොත් එහෙම යා තමයි නිවන් දකින්නේ. ඇයි යාට දැවීමක් නැහෙනේ? දැන් ගොඩාක් දෙනෙක් කුසලයේ නිසා දැවෙනවා. අලෝභයේ නිසා දැවෙනවා. මං හැමෝටම කළා, දැන් මං ගැන කවුරුත් බලන්නේ නැහැ කියලා. අමෝහය නිසා කොච්චර දැවෙනවද? දැන් තමන් හරි කියලා ඔය උගත්තු දැනුම අරගත්ත අය අපි අහන කොහොමද කියලා. ඒ කියන දැනුම ස්වාමීනි පුච්චනෝ ජීවිතේ. දැනුම කියන්නේ මහා බරක්. දැන් හොඳට බලන්න ඔය මහාචාර්යවරු ඉන්න කියන පොත් බලන එහෙම ලියන මූණු ටික බලන්න. නේ? අර රෝස් කරලා ගත්ත කුකුලෙක් වගේ. ඒ කියන්නේ ඒ තරම් මේ දැවෙනවා, පිච්චෙනවා. ඒ දැනුම නිසා මහා ප්‍රඥයෝ කියන කට්ටියගේ ඔක්කොම මූණු සවුත්තුයි. දැන් මේ අතෝ වැඩි රෝස් කෝල කුකුල්ල දකින්නේ නැහැ. ගොඩක් අය නිර්මාංශකයිනේ. ඒක එහෙම වෙන්න ඕන. මොකද කන්නේපා ඒවා. ඒ මොකද දන්නවද? සත්ව මාංශ කනකොට ඒ සත්තුන්ගේ ගති ඇති වෙනවා. දැන් පහුගිය කාලෙක මේ අර ඒක ඕන කෙනෙක් ප්‍රශ්නයක් අරගෙන ආව. මොකද්ද මේ මහත්ය රාත්‍රී 12ට මේ නැගිටලා අඬලාන්න පටන් අරගන්නවා. යන කුකුල් වන්ලානේ කුක්කු කියලා ඒ විදිහට අඬලාන්න. ඉතින් අපි ඔය හිටපු මේ මනෝවෛද්‍යවරේ ළඟටත් අරගෙන ගිහිල්ලා කිව්වා අහවල් අහවල් අයගේ ළඟටත් අරන් ගියා. හාමුදුරනේ පිළියමක් නැහැ කිව්වා මේකට. මොකද කිසිම පොතක මේ අඬලානවට බෙහෙතක් හදලා නැහැ. මන් නිගමට ඇහුවා මේ මහත්ය මේ කුකුල් මස් එහෙම කන්න කැමතිද කියලා. ඉතින් එතුම ගෝවා ආම්දුනේ මං කතාද බඳලා අවුරුදු දැන් 30ක් විතර ඒ කිට්ටු වෙන්න එනවා. මේ මිනිස්සයා කුකුල් මස් නැතුව කාපු දවසක් මට නම් මතක නෑ කිව්වා. මං කිව්වා එහෙනම් හරි. මොකද හේතුව? දිගටම කුකුල් මස් කාලා අර කුකුල් ගතිය ඇවිල්ලා. දැන් ඔයාටත් රෝස් කරලා බඳලා අර මේ මහත්තුරුන්ට දීලා පස්සේ කියන්නේපා හැමෝනේ අපේ මහත්තයත් මේ අර අඬලාන කෙනෙක් බවට පත් උනායි කියලා. ඉතින් ඒ නිසා ඒක එනවා. දැන් අර එක මිනිස්සේ කරකොටේගේ මස් කාලේගේ මිනිස්සයා මේ හතර වටේ ඉන්න කට්ටිය හපා ගන්න පටන් ගන්නවා. පොඩි මස් කාලා දිවි මස් තියෙන ලංකාවේ තියෙනනේ. ඒ සත්තුත් මරාගෙන කන සමහර අය. කෑවහම මේ තියෙනවා. ඒ ගති එනවා. ඒ නිසා නිර්මාංශ වෙන්න පුළුවන් නම් නිර්මාංශ වෙන්න නැත්නම් අවම වට්ටමට ඒවා පත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීම අතිශයින්ම වැදගත් කාරණයක්. මොකද නිකන් සත්තු ගති ඇති කරගන්නේ මිනිස් ගති තීද්දි. අපි ආනන්ද මෛත්‍රී මහානායක හැමතුරු කිව්වේ අපිට මස් කන දත් නෙමෙයි තියෙන්නේ කිව්වා. දැන් හරත්ත තියෙන්නේ බලන්න තනකොළ කන දත්. කොටියට තියෙන්නේ මස් කන දත්. බල්ලන්න තියෙන්නේ මස් කන දත්. මේ වලස්සුන්ට හැරෙමි ඒගොල්ලන්ට තියෙන්නේ මස් කන දත් තියෙනවා. අපිට තියෙන්නේ අර ගවයොන්ට වගේ වඳුරුන්ට වගේ මස් කන දත් නෙමෙයි. ගවයන්ටත් තියෙන මස් කන දත් නෙමෙයි. ඉතින් කොළ જાති මේ කන්න හදපු දත් ටිකක් තියෙන. ඉතින් අපි ඒක හරියට තේරුම් කරගන්න ඕන. මානව පිහිටි මානව. දති ලක්ෂණ පහළ වෙනවා. දැන් හැමෝගෙම ළඟ දැන් මිනිස්සු වශයෙන් හිටියන මිනිස්සුන්ගේ ගතිය තමන්ගේ ගතිය තමන් තේරුම් කරගන්න. මොකද මෙහෙම හිටියද යක්ෂ ගති තියෙන, පෙරේත ගති තියෙන, නොයෙකුත් නොයෙකුත් කුම්මාණ්ඩ ගති තියෙන ලක්ෂණ තියෙන ගති විමුක්ත කරගන්න බැරි වෙනවා. ගතිය තේරුම් ගත්තේ නැත්තම් ප්‍රශ්නේ තේරුම් ගත්තොත් තමයි මනාව තමන්ට හැකියාව ලැබෙන්නේ ප්‍රශ්නෙට විසඳුම සපය ගන්න. තමා තුල තියෙන තමන් ළඟ තියෙන ප්‍රශ්නේ හොඳට තේරුම් කරගන්න ඕන. වෛද්‍යවරයෙක් ලෙඩේ හොඳටම පරීක්ෂා කරලා නිවැරදිව ලෙඩේ හඳුනගත්තොත් ඉතාම ස්වල්ප බෙහෙත් ටිකකින් ඒ ලෙඩේ සුවපත් වෙනවා. නමුත් බෙහෙත් කියලා වැරදි බෙහෙත් වර්ග කොච්චර අර ශරීරයට එබ්බෙව්වත් ලෙඩ සනීප වේද නෑ. එක්ක වෙන වෙන ලෙඩ හැදෙනවා, නැත්තම් ලෙඩේ උස්සන්න වෙනවා. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන දහම කියලා ඔය මොනවා හරි ධර්ම. දැන් සමහර අය කියනවා ඔබ වහන්සේ කියන බණමයි මේ හවල් හාමුදුරුවෝ කියන්නේ කියලා මට කියනවා. මං අහලා බලනවා. බැලුවාම සෛලෙ නම් එක වගේ, මං කියන වගේ සෛලයක් තියෙනවා. ඒ වලට මං කියන දේ නෙවෙයි කියන්නේ, වෙන දෙයක් කියන්නේ. එහෙම පිළිවෙලට කිව්වයි කියලා, එහෙම චිත්ත විග්‍රහයක් කළයි කියලා මේ සද්ධර්මයේම බවට පත් වෙන්නේ නැහැ. අවබෝධයෙන් කරන අනුශාසනයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් මේ ධර්මයේ මහලා අපේම සීඩි අහලා හම්තුරුගෙන කියන ඉතාලම ජනප්‍රියව බණ කියනවා. විශාල සෙනක ඉන්න උන්වහන්සේට එනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වෙලා කියනවා නෙමෙයි. උන්වහන්සේට මේ මාර්ගය හරියි කියලා හිතිලා යංගිසි විග්‍රහයක් කරනවා සරලව. නමුත් මේක කියනවා නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. එවිට සිද්ධ වෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයට ළඟා වෙන්න බෑ ප්‍රත්‍යක්ෂ වූ කෙනෙක්ගෙන් තොරව. ඒකයි තියෙන දේ. දැන් දැනුමක් ලබා ගත්ත කෙනෙක්ගෙන් දැනුමක සීමාවට මෙන්න පුළුවන් මිසක් ප්‍රත්‍යක්ෂතාවයකට යන්න බෑනේ. මොකද ඔහු ප්‍රත්‍යක්ෂතාවයට යන්න අනුශාසනා කරන්න සමත් වෙන්නේ නැහැ. ඔච්චරයි දන්නේ ওই දැනුමින් වාට ඉන්න පුළුවන් කියන මට්ටමට තමයි ගියේ. ඒ නිසා සම්මුති නිවන ඇති කරගන්න ඕන. සම්මතයෙන් නිවන මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක පරමාර්ථ නිවනක් බවට පරිවර්තනය කරගන්න ඕන. පෙරලෙන්න ඕන එතෙන්ට. ඉතින් පෙරලෙන්න ඉස්සෙල්ලම තමන් හදා ගන්න ඕන. දැන් ගෙදරක ප්ලෑන් එකක් මැප් එක මුලින්ම හරියට නෙවැරදිව හදාගත්තට පස්සේ තමයි ඒක ඉදි කරන්න අපි පටන් ගන්නෙ. ඉතින් නිවන ඔබට අත්ලේ ඇති රේඛාවෙන් පැහැදිලි වෙන්න ඕන. මෙන්න මෙහෙම මෙහෙම තමයි නිවන කියන එක සැකසෙන්නේ කියලා. නැත්තම් ඉතින් මේ භාවනාව කිව්වම හේතුවනෝ, මේ භාවනාව කිව්වම හේතුවනෝ ඔහි වයසට යනවා. එහෙම වෙන්න බෑ. හරියට තේරුම් කරගන්න මේක කර්මය, මේක ප්‍රතිඵලය. මොකද්ද? හේතුඵල ධමයක් නෙමෙයි බුදුදහම. හේතුඵල නිරෝධ ධමයක්. හේතුවයි ඵලයයි හේතු බංගා. මේ හේතුඵල නැති කරනවා. හේතුඵල ධමයක් කියන එක වැරදි. දර්ශනයක් නෙමෙයි. ආගමක් නෙමේ, චින්තනයක් නෙමේ. හේතුඵල නිරෝධයකින් පවතින තථාගත ධර්මයක්. තථාගත ධම දැන් බුද්ධ කාලයේ සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ තථාගත ධර්මය කියලාමයි. කොහෙද ගියේ? තථාගත ආනන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඇයි? තියෙන ස්වභාවය කතා කරන උන්වහන්සේ සංකල්ප දෙන්නේ නෑ. මොකද්ද තියෙන ස්වභාවය කියන්නේ? මොකද්ද තියෙන ස්වභාවය කියලා කියන්නේ? අපේ අය කියයි තියෙන ස්වභාවය, ඔය ඇත්තන්ගේ තියෙන ඇස් වලින් බැලුවාම තියෙන ස්වභාවය කියලා අපේ අය කියන්නේ. මේ ලස්සනට මලක් තියෙනකොට ඒක තියෙන ස්වභාවය නෙමෙයි, ඒක තමයි අස්වාභාවික. එතකොට අපේ අයට බුද්ධඝමී අයට තියෙන ස්වභාවය මොකද්ද? කුණු වෙච්ච පරවෙච්ච මල තමයි අන්න තියෙන ස්වභාවය. දැන් හොඳට මිනිස්සෙක් ලස්සනට හිටියාම අය ඒක තියෙන ස්වභාවය නෙමෙයි. තියෙන ස්වභාවය තමයි හොටු පෙරාගෙන කබ කඩාගෙන මේ කුණු ගඳ ගහගෙන ඉන්නකොට අන්න තියෙන ස්වභාවය. ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සේ තියෙන ස්වභාවය නෙමෙයි. මලාට පස්සේ ඕජස් ගලන ස්වභාවය අන්න තියෙන ස්වභාවය. එහෙම වෙන්නේ නැහැනේ. එහෙනම් තියෙන ස්වභාවය නම් ලස්සනට ඉන්නකොටත් ඒක තියෙන ස්වභාවය, කැදර ඉන්නකොටත් තියෙන ස්වභාවය, ලස්සනට පිපිලා තියෙන මලක් තියෙන ස්වභාවය, පරවුණාම තියෙන ස්වභාවය. ස්වභාවය හා ස්වාභාවික බව පිටින් ගන්න බෑනේ. දැන් අපිට ස්වභාවික தත්වේ දකින්නම බෑ. පුතඥයාට ස්වභාවිකත්වේ බලන්නම බෑ. හේතුව සංකල්පයෙන්නේ බලන්නේ. ඒකයි. සංකල්පයෙන් බැලුවාම ස්වභාවික වෙන්න බෑ. සංකල්පයෙන් බලන හැම මොහොතකම ඒකේ යම්කිසි අස්වාභාවික ගතියක් ලක්ෂණයක් ඇති වෙනවා. ස්වභාවික දර්ශනය පහළ වෙන්නේ සම්මාදිට්ඨිය උදා වීමෙන් පස්සේ. එතනින් තමයි ජාති වර්ග ભેද භින්නකම් ඔක්කොම නැති වෙන්නේ එතනින්. නැත්තම් බෙදෙන එකනේ කරන්නේ. මේ කිසිම ආගමකින් මිනිස්සෙකුට සෙතක් නැහැ. මිනිස්සු මුලා කරනවා, මිනිස්සු අන්ධකාරයට තල්ලු කරනවා, දක්කනවා. ඒ නිසා යම් කිසි දේශපාලන හරි වේවා, පුජ්‍යලේක හරි වේවා, එහෙම තැන්වලට උදව් කළොත් එහෙම මව්පියන්ටත් එක්ක මහා පාපයක් සිද්ධ වෙනවා. ඒ මිනිස්සු මේ ලෝකේ සිරගත කරන මිනිස්සුනේ. ඒක මහා පාපයක්. ඔය සමාජ දේශපාල මහතුරු මිත්‍යා දෘෂ්ටියට උදව් කරනු සෑහෙන්නේ. ඒක මහා පාපයක්. අනාගතයේ බුද්ධඝම විනාශ කරන්න කට්ටියට උදව් කරනවනේ. ඒක මහා පාපයක්. ඒක නොකළ යුතුයි. ඒ නිසා අත 50කින්වත් පුළුවන් නම් උදව් නොකර ඉන්න මේ වගේ තැන්වලට කියලා. ඒක වටින දෙයක්. තුරුණුවන් විනාශ කරන මේ දෙයකට උදව් කරන්න හොඳ නැහැ. උදව් කරනව නම් උදව් කරන්න ඕන සත්‍යයට. මොකද සත්‍ය ලෝකයේ මිනිසුන්ට බෙදා හදා දී මේ මිනිස්සු නිවෙනවා. නිවුණට පස්සේ ආ මතක් කරනවා මේ නිවන මට දුන්නේ අහවල් කෙනා, අහවල් හාමුදුරු. ඒ ආශිර්වාදය තමා කරා පැමිණෙනවා. එහෙම නැත්නම් අහවල් ස්වාමීන් වහන්සේ කල්පනා කරන මේ උපකාරය කළේ අහවල් ඇත්තෝ කියලා ඒගොල්ලන්ගේ උන්වහන්සේලාගේ යංගිසි හිතේ කොටසක නතර වෙනවා. එහෙම ලේසි නෑනේ නේද? ඒක මේ ලොකු ව්‍යාපෘතියකින් කොටසක් මිලගේ දී ගත්තා වගේ නේද? උන්වහන්සේලාගේ යංගිසි ජීවිතයේ කොටසක යම් යම් පුජ්‍යලෝ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක ලොකු අවකාශයක්. තවන්ට හැකියාව තියෙනවා නම් ඒක බොහොම වටිනවා. ඔබට කරන්න පුළුවන් දහම වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පූජාව, අපිට කරන්න පුළුවන් ලොකුම පූජාව තමයි ඔබ සද්ධර්මයේ දකින්න ඕන. නිකම්ම ධර්මයේ නෙමෙයි, සද්ධර්මයේ දකින්න ඕන. සද්ධර්මයේ කියලා කියන්නේ වචන නෙමෙයි. සද්ධර්මයේ කියලා කියන්නේ ආකල්පයක් නෙමෙයි. දැන් ඔබ මේක බලන්න නෝනේ. බලනකොට මොකද වෙන්නේ? ඔබ ධර්මයට ළඟා වෙනවා. මේ හැම වචනයක්ම ඔබට පඩිපෙලා. සමහර අය අහන මොකක්ද දැන් අපි කරන්න ඕනේ කියලා. කරන්න තියෙන්නේ මේ හැම වචනයක් තුලම නැගලා හිතගෙන බලන්න. මේ වචනයක් හැම එකක්ම පඩිපෙලක්. මේ ඉනිමකක් මේකට නැගිරලා බලන්න. එතකොට මේ වචනේ මතට ගිහිල්ලා බලනකොට ඔබට පේනවා නිවන කියන්නේ ආකල්පයක් නෙමේ, දෘෂ්ටියක් නෙමේ, වචන නෙමේ. අපි මෙතෙන්දී ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ පිරිසුදු කිරීමක්, විසුද්ධියක් විතරයි. මනසේ කිසිම දෘෂ්ටිගත කිරීමක් කරන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකේ ගොඩාක් තැන්වල කරන්නේ ඔය දෘෂ්ටිය හොඳ නැහැ, මේ දෘෂ්ටිය හොඳයි. ඔය ආගම හොඳ නැහැ, මේ ආගම හරි. අපි කියන්නේ මොකද? මේ එක ආගමක් අත්වැඩන්නේ, එක ජාතියක්වත් වැඩන්නේ, එක රටක්වත් වැඩන්නේ, එක සතබලහක්වත් වැඩන්නේ. හැබැයි ඒක ආරම්භ වෙන්නේ හරි අපූරු තැනකින්. ද්වේෂ කිරීමෙන් නොවේ, ද්වේෂ කිරීමෙන් නම් නොවේ, ප්‍රතික්ෂේප කිරීමෙන් නම් නොවේ. ගරු අචංචා ස්වාමීන් වහන්සේ, මහරහතන් වහන්සේ නමක් ඇඬියට මේ මිහිතලේ තායිලන්තේ වැඩ හිටියේ. උන්වහන්සේ තමයි දේශනා කරන හරි අපූර්වයි. මිනිසුන් අතහරින්නේ වැරදි දෙයයි. මේ වැරදි දේවල් තමයි මිනිස්සු අතහරිනවයි කියලා කරන්නේ. මිනිසුන් අතහැරිය යුත්තේ අතහැරීමයි. අතහැරීම ඉස්සෙල්ලම අතහරින්න පුරුදු වෙන්න. අතහැරීම නතර කරන්න. ඒ කියන්නේ අල්ල ගැනීම පටන් ගන්න එපා. මොකද අල්ල ගැනීම පහු කරලා ගිහිල්ලා තමයි අතහරින්නේ. දැන් අතහැරීම අතහරින්න කිව්වම ආයි පල්ලෙහා පඩියට එන්න එපා. ඇයි මේ අතහැරීම අතහරින්න කියන්නේ? ඔබට ඊළඟ පඩියට යන්න අවශ්‍ය නැහැ. දැන් පල්ලෙහා පඩිය අල්ලන් ඉන්නවනේ, ඊළඟ පඩියට යන්න බෑනේ. ඒ එකෙන් කකුල ගන්න කැමති වුණොත් තමයි ඊළඟ පඩියට යන්න පුළුවන්. අතහැරීම අතහැරියොත් ඔබට මොකද වෙන්නේ? දැන් හොඳට බලන්න, ගහ අඹ ගහන පොළු ගහනවා වගේ ගහන්න එපා. අනෝනේ. දැන් අනුන්ගේ අඹ ගස් වලට එහෙම මේ පොළු ගහනකොට ස්කූල් යනවා කාලෙම ගැටුනොත් වැටෙන්න, කැඩුනොත් කැඩෙන්න, රෑනුයි ගැටයි මලයි ඔක්කොම වැටෙන්න ගහනවා. එහෙම කියන්න එපා. වාචික උත්තරයක් නෙමේ ආත්මීය උත්තරයක් දෙන්න. ඒ වාචිකව ප්‍රකාශ කරන උත්තරේ ඇතුලේ තිබුණොත් ආත්මීය බවක් ඒක අපිට දැනෙනවා. බ්‍රහතන් වහන්සේ කෙනෙක් භාවිතා කරන්නේත් මේ වචන ටික. ලෝතුරා බුදු කෙනෙක් භාවිතා කරන්නේත් මේ වචන ටික. මාර්ගඵලලාභී අය භාවිතා කරන්නේත් මේ වචන ටික. පුතඤ්ජන අය භාවිතා කරන්නේත් මේ වචන ටික. නමුත් ඒ වචනවල තියෙන සාරය වෙනම ගුණයකින් යුක්තයි. මහාචාර්යවරු භාවිතා කරන්නේ මේ වචන ටිකම, අලුත් වචන නෑ. වැදගත් වෙන්නේ වචනවල ග්‍රාම්‍ය වන ශක්තිය. බලන්න ඔබ පිට කරන වචනේ ඒ ආත්මීය අවබෝධාත්මක ශක්තිය තියනවද? එහෙම නැත්නම් පුහු වචනයක්ද මීට කලින් අර අහලා තියෙනවනේ, අහවල දැන මේකට උත්තරේ මේක තමයි අර කිව්වා හමුදුරු. හරි, දැම්ම වචනේ බලන්න. එහෙම ඒවා දාන්න එපා. එහෙම ඒවා කරන්න එපා. ඔබට ආත්මීයව ඇති වෙන දේම කතා කරන්න, ප්‍රකාශනය කරන්න, දැනුම ඉවත් කරන්න, ගවේෂණයටපත් වෙන්න, පරේක්ෂණයටපත් වෙන්න. පච්චත්තං වේදිතම්බු, මේක විඳලා ප්‍රත්‍යක්ෂ කරලා දැනගෙන ප්‍රකාශ කරන්න ඕන. තේරුම් ගන්න ඕන තැනක්. කල්ගත කරන්න දෙයක් නැහැ. ඔබ සියලු දෙනාගේම වීසා කැන්සල් වෙනවා මේ සියවස ඇතුළතදී. බලාපොරොත්තු වෙන්න එපා 3 මාසේ 4 මාසේ දාන බලාපොරොත්තු වෙන්න එපා. ඈ සුමනල සුදාචල පත්මල වෙන්න හදන්නත් එපා. ඒවට වහල් වෙලා ඒ දේවල් කරන්නත් එපා. අපේ රටේ තියෙන මේ වැරදි අදහසක් ඒ තමයි මුදල් තිබ්බොත් ඔක්කොම හරි කියලා. ඔක්කොම සම්පූර්ණ වෙනවා මුදල් මත සියල්ල සම්පූර්ණ වෙනවා කියලා. ඒකට හේතුව අපේ මිනිස්සු දුප්පත්. ටිකක් සැප විඳන එකෝ සැප විඳින මිනිස්සුත් එක්ක පොඩ්ඩක් ආශ්‍රය නිශ්‍රය කළා නම් පැවතුණා නම් ඒක එහෙම හිතන්නේ නැහැ. එහෙම බව එහෙම එහෙම දෙකක් නැහැ කියලා හොඳටම තේරුම් කර ගන්නවා. දැන් හොඳ හෝටලෙකින් අර හෝටල් වල ලංකාවේ තියෙන සුපිරි හෝටල් වලට ගිහිලා තා අපිත් මාත් හිතාගෙන හිටියාවල් හෝටලෙක ගියොත් හරි බය නැක කියලා. ඒ සමහර ලොකු ලොකු අය ජනාධිපතිතුමී එහෙම ඔය කට්ටිය දන් දෙනකොට ලොකු හෝටල් වලින් තමයි ආරාධනා කරලා අපිට කියනවලු. ඉතින් අපි හිතාන අද ලොකු හෝටලෙකින් වැඩේ කරන්නේ හොඳට දී කියලා. මෙලෝ රහක් නැහැ. මෙලෝ රහක් නේ හපන හපන මේ විදේ වැඩි නම තියෙන ම 5 star 3 star නම් තියෙන මෙලෝ රහක් නේ කඩේ දා අවදන්න එන වැඩි හොටල් එකේ කියලා දීලා තියෙනේ. ඒ මිනිස්සු තේරුම් කරගන්න ඕනේ මේ භෞතික ආතතිය නැති කරගන්න ඕනේ. පැහැදිලිවම ගහක් යට හිටියත් පදික වේදිකාවේ ඇවිදගෙන ගියත් සුපිරි තැනක සිටියත් රජ පුටුවේ හිටියත් අපි ජීවත් වෙන්නේ අපේ මනසත් එක්කයි. ඒ මනස දුප්පතෙක් වුණොත් මනස දර්ශන සම්පන්න නැති වුණොත් ඔබ කායිකව කොතනින් හිටියත් සැනසෙල්ල නැහැ. මනස පෝසත් වුණොත් ඒ ඕනම තැනක් ඔබට ප්‍රීතිමත් අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙනම් මනස හදා ගැනීම මුල්ම කාරණේ. මනස හදන්නේ කොහොමද? අතහරින්න. මනස අතහරින්න. කොහොමද අතහරින්නේ? අතහැරීමෙන් වළකින්න. කොහොමද අතහැරීමෙන් වළකින්නේ? ක්‍රියාව ඉක්මවා ඔබ චින්තනය ගොඩනගන්න. ක්‍රියාව ඉක්මවා දර්ශනය ගොඩනගන්න. කොහොමද ක්‍රියාව ඉක්මවා දර්ශනය ගොඩනගන්නේ? ඒක ඔබට කරන්න බෑ. ඔබට පුළුවන් නම් ඔබව ඉක්මවා යන බලයක් ඔබ තුළ ගොඩනගන්න. අන්නේ මොහොතේදී ඔබට පුළුවන් මේ ක්‍රියාව ඉක්මවා යන අදිචිත්ත අදිඥාන අදිබල කියන්නේ ඔබට. දැන් ධර්ම අවබෝධය ලබන හැම කෙනෙක්ම අදිචිත්තෙන් ලබන්නේ ඒක. අදිඥානෙන් ලබන්නේ සාමාන්‍ය ඥානෙන් නෙවෙයි. සාමාන්‍ය ඥානෙ කියන්නේ සංකල්පය. තේරෙනවනේ? ඒ සංකල්පෙට කරන්න පුළුවන් මොකද? සංකල්ප වලට මාරු වෙන්නම විතරයි. සිතුවිල්ලට කරන්න පුළුවන් මොකද්ද? සිතුවිලි වලට මාරු වෙන්නම පමණයි. ක්‍රියාවට කරන්න පුළුවන් මොකද්ද? ක්‍රියාවම පමණයි. ක්‍රියාව ඉක්මවන්න බෑ. නමුත් මෙතන අපි ක්‍රියාව ඉක්මවන්න ඕනේ, ඥානෙ ඉක්මවන්න ඕනේ, දෘෂ්ටිය ඉක්මවන්න ඕනේ, සංකල්ප ඉක්මවන්න ඕනේ. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාවය ඉක්මවන්න ඕන, පුරුෂයෙක් නම් පුරුෂ භාවය ඉක්මවන්න ඕන. ගති විමුක්ත වෙන්න. සෝමා රහත්මේනියට කිව්වහම ස්ත්‍රියකට නිවන් දකින්න පුළුවන්ද කියලා. ඒ සෝමා රහත්මේනිය මොකද්ද කිව්වේ? ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය මොකට ගන්නද? ස්ත්‍රී භාවය කියලා එකක් ගන්නෙ මේ මෝඩ මිනිස්සු. පුරුෂ භාවය කියලා එකක් ගන්නෙ මෝඩ මිනිස්සු. ස්ත්‍රීන් වේවා පුරුෂයන් වේවා ඥානවන්තයි කියලා කියන්නේ ඒ ඥානයේ වැඩෙන තරමට. ඥානවන්ත වෙන තරමට ඕනම කෙනෙකුට ඥානවන්ත වීමේ හැකියාව තියෙනවා. ඒක මෝඩ වෙනවනම් මෝඩ වෙන්නත් පුළුවන් ඕනම කෙනෙකුට. ඥානවන්ත වෙනවනම් ඥානවන්ත වෙන්නත් පුළුවන් ඕනම කෙනෙකුට. මුලින් නැති වෙන මහා ලෝකුවට ප්‍රබලව තියෙන ආශ්‍රව ධර්ම. ඊට පසුව ලැබෙන මනසට යම්කිසි සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව තුලදී හිතුවොත් එහෙම දැන් ඉතින් මට ඇති දැන් සැනසෙල්ලයි කියලා ප්‍රමාද වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔබ විනාශ වෙනවා. එක්තරා මෝරැලක් ගිහිල්ලා කුඹුරක් අයින් තිබුණු ගොයන් ටික කාලා දැන් මගේ බඩ පිරුණ කියලා එහෙම නිදාගත්තා. කුඹුරේ අයිතිකාරයා ඇවිල්ලා අර මෝරැල බලාගත්තා. ඔබත් යම් කිසි මානසික සුවතාවයක් ඇති වුණාට පස්සේ නිදාගත්තොත් මොකද වෙන්නේ? මාරයා ඇවිල්ලා ඔබව මරා ගන්නවා. බෝසතාණන් වහන්සේගේ මෝරැල ආවා. කුස පිරුණා. දැනගත්තා මෙතන දැන් ඉඳලා හරියන්නේ නැහැ. අපි යන්න ගමනක් ආවා. ඒ ගමන දැන් අපි පිටත් වෙලා යන්න ඕන කියලා බඩ පිරුණයි කියලා නිදාගත්තේ නැහැ. එතන ඉඳලා තව ඉස්සරහට ගියා. ඒ නිසා යම් කිසි මානසික සුවතාවයකට සහනයකට ආවට පස්සේ ටිකක් මනස කියනෝ දැන් ඇති. දැන් ඇති. එතකොට මොකද වෙන්නේ? ලද දෙයින් සතුට වෙන බෞද්ධයෙක් වගේ වෙනවා. දැන් ලද දෙයින් සතුට වෙන බෞද්ධයෙකුට මොකද වෙලා තියෙන්නේ? ගෘහසේවිකාව වෙන්න වෙලා තියෙනවා. ලද දෙයින් සතුට වෙන්න එපා. ආර්ථිකයෙන් වුණත් තමන්ගේ උපරිම දක්ෂතා තුළින් සපයන්න, සොයන්න. පරම්පරා එහෙකට නෙවෙයි, පරම්පරා 100කට ඉතුරු කරන්න. රටටම ඉතුරු කරන්න. හදන්න, වර්ධනය කරන්න. කල යුත්තක් තියෙනවා නම් කරන්න. එච්චරයි. පින් පස්සේ යන්න එපා. පින් හිඟන්න බවට පත් වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කල යුත්ත කලේ. චේතනාව යහපත් කරගත්තොත් යුද්ධයක් කරන්න උනත් පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. හොඳ චේතනාව පදනම් කරගෙන යුද්ධ කරන්න පුළුවන්. එවන් වූ තැනකින් බුදුදහම ආරම්භ වෙන්නේ. ඒකනේ දුටුගැමුණු රජ්ජුරුව කිව්වේ මොකද්ද? මා කිසිදු මිනිසෙක් නොමලමි. මා නැතිකලේ නපුරයි කියලා කිව්වා. හොඳ මිනිස්සෙකුට හොඳ චින්තනයක් තුල ඇති කරගන්න පුළුවන් දෙයක්. ඒකයි. දෘෂ්ටිගත කරනව නෙමෙයි. පින්වලටවත් පව්වලටවත් දෘෂ්ටිගත කරනව නෙමෙයි. එතකොට පින්පව් නැද්ද? පින කියලා කියන්නේ කාගේවත් සම්මතය නෙමෙයි. තමන්ගේ හිතට දැනෙනවා නම් පිනායමක් සතුටක් ඒක පින. පව කියලා කියන්නේ තමන්ව දවනවා නම් පුච්චනවා නම් ඒක තමයි තාපය හෙවත් පාපය දැවීම. පව පිනෙනුත් තමන් දවන ස්වභාවයකුත් තියෙනවා. පවෙනුත් ඔබව දවන ස්වභාවයක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද ප්‍රශ්නවල පැහැදිලි කරනවා. මහරජ එක අතක ගිනි ගඟුරක් තියා ගන්නවා. අනිත් අතේ සීතෝදකයක්. සීතෝදක කියන්නේ මොනවද? අර සීතකරණේ තියෙන අයිස් කැටවලට. එක අතකින් අයිස් කැටයක් තියා ගන්නවා, අනිත් අතෙන් ගිනි අඟුරක් තියා ගන්නවා. උන්නම් අධ්‍යයනය කරලා බලන්න ගෙදර ගිහිල්ලා රෝහලක් ළඟ පාත තියෙනවනම් එක අතක ගිනි අඟුරක් තියෙනවා, අනිත් අතේ අයිස් කැටයක් තියෙනවා. දෙකෙන්ම කරන්නේ මොකද්ද? දෙකෙන්ම පුච්චනවා. ආධිකතර සීතල වුණාම මොකද වෙන්නේ? වේලිලා ගිහිල්ලා තොල්කට පැලෙනවා. පිච්චෙනවා. දෙකෙන්ම පුච්චන සුළුයි නේද කියලා. ඒ නිසා ඔය පින් කරන අයටත් මානසික වේදනා වැඩි. ඒගොල්ලෝ ඔය පිනෙන්ම වේදනාව විඳිනවා. දැන් අපි වුණත් එහෙම ඕනෝර වඩා ප්‍රශංසාහාරයේ මෙහි ලබන දේවල් කළාම මේ අර කටවහස්වා දෝෂ ටිකනේ එන්නේ. හරි හරි අමාරුයි. මේ ඒ සම්මන්න කියන්නේ මට නින්දාවත් එපා, ප්‍රශංසාවත් එපා. මට පවුත් එපා, පිනුත් එපා, මොකක්වත් එපා. මගේ පාඩුවේ මට ඉන්න තිබ්බම ඇතිනේ ප්‍රශංසා එපා. ඉතින් ඕනේ නින්දාවත් එපා. පාඩු ඉන්න පුළුවන්නේ නේද? ආදරේ කරුණාවත් එපා, වෛරේ ක්‍රෝධයත් එපා. ඒ හෙට ඉඳලා දාන ගේන්නේ නැතුව එහෙම ඉන්නවා. ඒක නිසා නමුත් මේ කතා කරන්නේ මොකද්ද? පොඩි දෙවීමක් පස්සේ යන්න නෙමෙයි, බුදුවරු බුදුරජාණන් වහන්සේලා තමන් ළඟට එන ස්වාමින් වහන්සේ දානේ වළඳලාද කියලා අහලා දානේ වළඳලා නැහැ කියලා කිව්වොත් මගේ පාත්‍රයේ ඉතුරු බත් කොටස කැමති නම් දෙන්න. ඒ ඉඳුල් බත් කොටස ආ මෙන්න කන්න කියලා දෙන්න බෑ කාටවත්. ඒක කැමැත්ත පළගලොත් දෙන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. දැන් ඇඳපු ඇඳුමක් එකපාරට තව කෙනෙකුට දෙන්න බෑ මේක මෙන්න ඔයාට කියලා. ඔබ කැමති නම් මේක ඇඳපු ඇඳුම කැමති නම් ගන්න කියලා දෙන්න පුළුවන්. එහෙම යුතුයකම් ඉෂ්ටක. ඒ තුල ආයි කිසිදු මනෝ සංකාරයක් පුණ්‍ය සංකාරයක් ඇති වෙන්නේ නෑ. ඇයි නමුත් එහෙම දේවල් කරෙන්නේ? මනා වූ මානව දහමත් තුල ක්‍රියාත්මක වන නිසා කල යුත්ත නොකල යුත්ත සාධාරණේ අසාධාරණය මනාව ඒ දකින ඥානණය අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය ආකාරයට පවතින්ට ඕන ක්‍රියා කරන්ට ඕන ක්‍රමවේදය ඒ ඥාන දර්ශනයෙන් පේන නිසා ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. ඒකයි ඒ බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ ස්වභාවය. දැන් මේ කාරණු කිව්වේ ඔබ මේ පුණ්‍ය භාවයේ වහල්ු බවට පත් වෙලා ඉන්න නිසා නේද? කවුරු හරි කිව්වොත් මෙන්න ලොකුම දානේ මේකයි කියලා ඇත්ත වශයෙන්ම ලැබීමේ බලාපොරොත්තු ඇතුව දෙන්න පටන් ගන්නවා. ඒක වරදක්. එහෙම නැත්තම් මේ දේ කරන්න කියලා කිව්ව දැන් සත්තු බිලි පූජා කරන අයටත් එහෙමයි. මිනිස්සුන්ට කිව්ව මේ බිලි පූජා කළාම මෙහෙම ස්වර්ගයේ යනවායි කියලා. ඉතින් ඒ මිනිස්සු බිලි පූජා කරන්න පටන් ගත්තා. එක සමයක කිව්වා මේ මහරහතන් හාමින් වහන්සේලා මෙච්චර ඝාතනය කරන්න ඕන කියලා එක පුජ්‍යලෙක් මේ ආගමිකයෙක්. ඒ ඊට පස්සේ රජුරු හාමුදුරු ලක්ෂ ගානක් මරලා දැම්මා. ඒ නිසා ආගම් මිනිස්සුන්ව අන්ධ කරන සුළුයි, මෝඩ කරවන සුළුයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරපු අර මා පිටක සම්පදාය ආදී කියන වචන හොඳට ඔළුවට ගන්න ඕන. කිසි විටක කිව්වට ගණන් ගන්න එපා. දැන් ඔබ මේවා පිළිගන්න බලාගෙන ඉන්න එපා. මේවා හරි කියලා තීරණය කරන්නත් එපා, මේවා වැරදි කියලා තීරණය කරන්නත් එපා. ඔබ තුල තියෙන හරි වැරදි දෙක ඉවත් කරන්නයි මේ අනුශාසනය කරන්නේ. එහෙම නැතුව මේ දේශනේ හරි කියන එක නෙමෙයි. ඔබ තුල තියෙනවනේ හරි වැරදි කියලා දෙක නේද? හරි වැරදි කියලා කොටස් දෙකකට බෙදලා තියෙන ෆයිල් දෙකක් මේක දාගෙන තියෙනවා. ඒ ඒ ඒ දෙකින්ම Tamanට හානිකර දායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ දෙකින්ම ඉවත් කරන්න. එතකොට එයා හරි වැඩ කරන්නෙත් නැහැ, වැරදි වැඩ කරන්නෙත් නැහැ. කවුද මොනවද කරන්නේ? ක්‍රියාව ඉක්මවල කටයුතු කරනෝ දර්ශනේ දකිනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේක තේරෙන්නේ නැහැ නේ හැමදාම. ඔව් තේරෙන්නේ නැහැ. ඔබට තෝරන්න පුළුවන්කම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් කිව්වොත් විතරයි. මේ සද්ධර්මයේ රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි. මේක නිරෝධ කරපු ධර්ම. රූප වේදනා සංඥා සංකාර විඥාන නිරෝධ කළයි මේ වචන කතා කරන්නේ. ඒ නිසා කියනෝ තේරෙන්නේ නැහැ. ඉතින් මොකට තෝරන්න උත්සාහ කරනවද? ඈ තේරෙන ටික අතහරින්න කියනවා මිසක් මේක තේරුම් ගන්න කියනවා නෙමෙයි. දැන් බලන්න මේ දේශනාව ඔක්කොම එකට සම්බින්දණය කරලා කසායත් තම්බනවා වගේ තමන්ගේ ඔළුවේ තම්බන්න ඕන මේක. තැඹුවාම තමයි සාරය මතුවෙන්නේ. දැන් එක වචනයක් අල්ලගන්න එපා. දැන් ඔහොම ඔහොම ගිහිල්ලා මොකක් හරි එක වචනයක් අල්ලගෙන හරි හාමුදුරු කිව්වේ අතහරින්නනේ කියලා හිතනවා. එන හාමුදුරු කිව්වේ හිත දිහා බලාගෙන ඉන්නනේ කියලා හිතනවා. එහෙම නැත්නම් මේක තමයි හරිම ධර්මය කියලා කියනවා. එච්චරයි. මේක හරි වැරදි නෙමෙයි, තමන් ළඟ තියෙන හරි වැරදි දෙකක් ඉවත් කරන්නයි මේ කතා කරන්නේ. තමන්ව තමන් ඉවත් කළාට පස්සේ ආයි ගුරුවරයෙක් ඉන්නවද? ගුරුවරයෙක් නෑ. හැබැයි සම්මුතියෙන් ඉන්නවනේ. පරමාර්ථ ඥාන දර්ශනෙන් ගුරුවරයෙක් නෑ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා, බුදුරජාණන් වහන්සේ හට පල්හොරුන් විසින් තලන විටද මාගේ සැබෑ ශ්‍රාවකයන්ට ද්වේෂය නූපදී කිව්වේ ඒකයි. ද්වේෂය උපදින්නේ නැහැ. ඒකයි තියෙන දේ. දැන් බලන්න මේ දේශනාව පුරාම ඔබ අහගෙන හිටියා. ඔබට ද්වේෂය පුදුනාද? නැහැ. ලෝභේ පුදුනාද? නැහැ. තියෙන ලෝභ දේශ මොහ සමනය වුණා. කිසිම ශාස්ත්‍රවරයෙකුට ලබ්ධිකේ බවට පත් කළාද? නැහැ. බුදුහාමුදුරුවන්ගේ ලබ්ධිකේ බවට පත් කළෙත් නැහැ. වෙනාගමික ලබ්ධිකේ බවට පත් කළෙත් නැහැ. ඒ ලබ්ධික සංකල්ප ටිකක් දාලා යංගිසි දෙවියෙක් කෙරෙහි ශාස්ත්‍රවරයෙක් කෙරෙහි ලබ්ධික භාවයට පත් කළාම ඒ පුජ්‍යලයා දිගින් දිගට මේක ලබ්ධික භාවයේ දිගටම ප්‍රගුණ වුණාට පස්සේ ආගමික උන්මාදයක් හට ගන්නවා. ආගමික උන්මාදයක් හටගත්තට පස්සේ මේ මිනිස්සු ඒ තුලින් ඒ විදියට ජීවිතේ විමුක්තිය හොයනවා. අඥාන මෝඩ ජනයා ලෝකේ හරි පුදුමාකාර විදියේ අවාසනාවන්ත විදියට කාලය ගෙවා දමනවා. දෘෂ්ටි නිසා සංකල්ප නිසා ජීවිත නාස්ති වෙනවා. බුදුදහම ඉතාම සරල වචන වලින් දේශනා කරන්න පුළුවන්, හරිම ගැඹුරුයි. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. බුදු සාසනයෙම කියලා ඉවරයි. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියපු ගමන්ම ඉවරයි. ඔක්කොම කියවෙලා ඉවරයි. මොකද්ද අනිත්‍යයි කියන්නේ? බෞද්ධයෝ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ අනිත්‍ය නෙමෙයි. බෞද්ධයෝ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ බෞද්ධ සංකල්පය තුල නිත්‍යතාවය. තේරුණා නේද? ඒක ඉස්සල්ලාම ඔළුවෙන් නැති කරන්න. ওই වචනෙට දීපු නිර්වචනේ වැරදි. බෞද්ධයෝ අනිත්‍යයි කියලා නිත්‍ය කරගෙන ඉන්නේ මේ ඔක්කොම කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, විනාශ වෙනවා, කුණු වෙනවා කියලා හිතන් ඉන්නේ. ඕක තමයි අනිත්‍යතාවය. ඒ බෞද්ධයන්ගේ නිත්‍යතාවයයි. මොකද්ද කියන්නේ ඒක? ඒක බෞද්ධයන්ගේ නිත්‍යතාවය. එතකොට අනිත් අයගේ ආගමේ තියෙන මලාට පස්සේ එහෙම ස්වර්ගයක් තියෙනවා, තැනක් තියෙනවා. එහෙ ගියාම නොමිලේ බුරියානි කන්න හම්බ වෙනවා, කාන්තාව හත් දෙනෙක් හම්බ වෙනවා කියලා හිතාගෙන ඉන්න උන් බුරියානි කන්න දිව්‍ය ලෝකේ යන්න බලන් ඉනෝ. මේ ඉඳන් හදාගෙන කාපියු නේද? ඉතින් ඒක නිසා ඒක ඒගොල්ලන්ගේ නිත්‍යතාවය. ඒක ඒගොල්ලන්ගේ නිත්‍යතාවය. බෞද්ධයන්ගේ නිත්‍යතාවය තමයි ඔක්කොම අනිත්‍යයි කියන නිත්‍යතාවය. ඒක දෙන්නේ නැද? ඕක වෙලා තියෙන්නේ මේ ලංකාවට වෙලා තියෙන දේ තමයි මේ අනිත්‍යයි කියන එක තුල නිත්‍යතාවයක් තියෙනවා කියලා දකින්න නැති එක. අනිත්‍යයි කියන එක තුල නිත්‍යතාවයක් තියෙනවායි කියලා දකින්න නැති එක තමයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මට එක අවස්ථාවක ওই සූත්‍ර දේශනාවකදී මට අනිත්‍ය සූත්‍රයකදී හම්බ වෙනවා. එක මානවකෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ හැමදේම අනිත්‍යයි නේද කියලා මතක් කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මානවකය ඔබ අනිත්‍ය නිට්ඨය කරගත්ත කෙනෙක් නේද කියලා. මට හයියෙන් සාදුනාද කියන්න හිතුණා. ඒ තරමට වටින කාරණයක් මේ රටට. බුදුදහමේ තියෙනවා, ඇවිල්ලා තියෙන මතු පිටට මොකද්ද? හරය නෙමෙයි, බොල් ටික, බොල් වී ටික. දැන් වී දැම්මහම වතුර මොකද වෙන්නේ? උඩට එන්නේ බොල් ඒවා. මේ සමාජෙත් මේ උඩට ඇවිල්ලා තියෙන බොල් වැඩ ටික. හොඳ හරය තියෙනවා නෑමිලියේ පතුලේ යට. හොඳ සාරවත් වී යට තියෙනවා පතුලේ යට. මේ උඩට මතු වෙලා තියෙන බොල් ඇට. ඒ නිසා මේ ජනප්‍රිය කියලා කියන්නේ මං ජනප්‍රිය බුද්ධඝමී කියලා කියන්නේ ඔය බොල් වැඩ ටිකට. ඒවට පුදුම විදියේ වේදම් කරනවා. ඒවට මහා පුදුම විදියේ කටයුතු කරනවා. නමුත් කවදාවත් ඒවයින් ඔය කියනා වූ කිසිදු ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ල සීලු දෙනාම අතර මං වෙලා කොහොම එකම දිහා කරපහතරේ ඉතින් පව් යාවේ. ඉතින් ඔබට ඉතාම වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා අප්‍රමාදීව ගවේෂණය කරන්න. ධර්මයේ තියෙන එක ගැඹුරු කාරණයක්වත් අතහරින්න එපා. දැන් ඔබෙන් ඇහුවොත් මේ ඔක්කොම තේරුණාද? හැමදෙර තේරුණා. සමහර ඒවා තේරුණා, සමහර ඒවා තේරුන්නේ නැහැ, සමහර ඒවා ටිකක් තේරුණා. එහෙම බෑ. ටිකක් තේරුණා ඒව තියෙන්න බෑ. තේරුන්නේ නැති වෙච්ච ඒව තියෙන්නත් බෑ. එතකොට තේරුන්නේ නැති වෙච්ච ඒව තේරුම් ගන්න උත්සාහ කරා. තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ අදාළ ප්‍රමාණයට ඥානෙ වැඩෙනවා. ඥානෙ වැඩෙනකොට මොකද වෙන්නේ? අදාළ කරුණට පරිවර්තනය වීමත් ඒහා සමගාමීව සිද්ධ වෙනවා. අතහරින්න නොහැකි කමක් තියෙනවා නම් ඒව විදර්ශනා කරලා බලන්න. විදර්ශනාවෙන් අතහැරලා බලන්න. නුවණින් ඒ අදහස් වලට පිළිතුරු ලබා දෙන්න. තමා තුළ දෙන්නේක් නිර්මාණය කරගන්න. නිතරම කතිකාවක් ඇති කරගන්න. නිතරම තර්කවාද විවාද කරන්න තමන් එක්ක තමන්. සියල්ල අතහරින්න එපා. සියල්ල අල්ලගන්නත් එපා. කිසි විදක සියල්ල අතහරින්න ඕනේ කියන දෘෂ්ටියට එන්නත් එපා. සියල්ල අල්ලගන්න ඕනේ කියන දෘෂ්ටියට එන්නත් එපා. එහෙනම් නිකම්ම ඉන්න ඕනේ කියලා දෘෂ්ටියට එන්න. හරි අමාරුයිනේ. తත්‍ර తත්‍රාමි නන්දනි. නැවත නැවත නැවත නැවත ඇලිනවා. නැවත නැවත පෙරලෙනවා. එක දෘෂ්ටියකින් ඉවත් වෙන්නේ කියලා කියනකොටම තව දෘෂ්ටියක ගිහිල්ලා පැටලෙන. ඕකයි වෙන ප්‍රශ්නේ. නේද? එතකොට ගියයි හැමදෙරේ මොකද්ද අපි කරන්න ඕන? අපි කියන්නේ මොකක්ද කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ ඉන්න විදියට, ඔය ඉන්න විදියට කොච්චර දේවල් කර කරද ඔය ඉන්නේ? ඉතින් ඔය මොකක්ද නොකර ඉන්නේකද ඔය කරන්නේ? කම්ම නිරෝධාය සංවත්තති කිව්වේ ඕකයි. කර්මය නිරෝධ කරන්න, කර්මය අතික්‍රමණය කරන්න. කර්මයට බැසගන්න නැතුව මේ ලෝකේ දකින්න, දෘෂ්ටියට බැසගන්න නැතුව මේ ලෝකේ දකින්න, සංකල්පයට බැසගන්න නැතුව ලෝකේ දකින්න, අනාගතයට බැසගන්න නැතුව බලන්න අතීතේ, අතීතයට බැසගන්න නැතුව බලන්න අනාගතය, අනාගතේ වර්තමානයේ බැසගන්නේ නැතුව බලන්න වර්තමානය. කොහොමද වැඩේ? දැන් පේනව නේද නිමද? අතීතයට බැසගන්න නැතුව බලනවා අනාගතය, අනාගතයට බැසගන්න නැතුව බලනවා අතීතය, අතීත අනාගතයට බැසගන්න නැතුව බලනවා වර්තමානය. මොනතරම් ලස්සනද? අතීතයේ අතුරුදහන් වුණොත් මොකද වෙන්නේ? අනාගතයේ අතුරුදහන් වෙනවා. අනාගතයේ අතුරුදහන් වෙනකොට මොකද වෙන්නේ? වර්තමානයේ අතුරුදහන් වෙනවා. වර්තමානයේ අතුරුදහන් වුණාම අනාගතේ නැති වෙනවා, අතීතේ නැති වෙනවා. අනාගතේ අතුරුදහන් වෙනකොටම වර්තමානේ නැති වෙනවා, අතීතේ නැති වෙනවා. පංච උපාදානස්කන්ධයෙන් රූප නිරෝධය හරි සංඥා නිරෝධය හරි විඥාන නිරෝධය හරි එකක් නැති වෙනකොට අනිත් පහම අතුරුදහන් වෙනවා. මොකද එකට බැඳලා තියෙන එක දන්වැල කැඩිලා යනවා. දැන් කොච්චර සැර විදුලි බලයක් මෙහාට ආවත් මේ විදුලි පද්ධතියේ සමස්ත කොළඹ තියෙන ඔක්කොම ලයිට් ටික නිවන්න පුළුවන් අර මේ කේබල් තුනක් කැපීමේ. ඒක දැනගින් පොඩි කටරයකින් කේබල් තුනයි කපන්න ඕන ඔය මහ ලයින් එකේ. මුළු ඔක්කොම ටික නිවිලා යනවා. ඒ වගේ මේ මේ ධර්මතාවලින් එකක් සිඳිනකොට මොකද වෙන්නේ? අනිත් අර ක්‍රියාත්මක වෙන සියලුම පද්ධති නැති වෙනවා. දැන් ගහකේ මුල කැපුවාම ආයි අතු කපන්න, මල් කපන්න, කුල කඩන්න, ගෙඩි කඩන්න වෙනම ඕනේ නෑනේ. මුළු ගහම වැටෙනවනේ. ඒ වගේ මේ මූල ධර්මතාවයන් සිඳෙනවත් එක්කම අතන වෙනවා. දැන් ඔය ඇත්තන්ට මේ කියලා දෙන්නේ ක්‍රියාවද? නැහැ. ඔබ හැමදාම ක්‍රියාවක ඉන්නෝ. මේ ක්‍රියාව ඉක්මවන්නේ. දැන් මේ ක්‍රියා කරන්නේ කුමක් සඳහාද? ක්‍රියාව ඉක්මවන්නේ. දැන් ගඟේ මිනිස්සෙක් පීන නොහයි. මොකද කරන්නේ? යාගෙන් අපි අහනවා මේ ගඟේ ගිලෙන්නද පීනන්නේ? දැන් ගඟෙන් එගොඩ වෙන්නයි පීනන්නේ. දැන් ඔබ උත්සාහ කරන්න. මොකදද? මේ කියන ධර්මතාවලට අනුකූලව පරිවර්තනය වෙන්න. ගැඹුරින් විමසන්න. අනේ හාමුදුරු කිව්වනේ විමසීමත් බාධාවක් කියලා. එහෙනම් නිකන් ඉන්න ඕන කියලා ඔය බොහෝ දෙනෙක් ඔය වැරදි දෘෂ්ටියට ඇවිල්ලා විමසන්න නැතුව ඉන්නෝ ඊළඟට. තේරුණා නේද? මේක හරබර ගැඹුරු කාරණයක්. මේක මේ චක්‍රය කියනෝ වගේ මේ සරල සිද්ධාන්තයකට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක දාර්ශනිකයන්ගේ දහම, ප්‍රඥාවන්තයන්ගේ දහම. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. දැන් බොහෝ දෙනෙක් දැන් ප්‍රඥාවන්තය වෙලා තියෙන්නේ දැනට මම දන්න විදිහට කාන්තාව. අර හැඳිමිට නෝන දැන් පිරිමින්ට තියෙන්නේ. දැන් වැඩිම කුක්ලා ඉන්නේ දැන් පිරිමිනේ. කාන්තාව වෙන්නවද බලන්න ටීවී එකේ එක කුක් කෙනෙක්වත් නැහැ. ඔක්කොම කුක්ලා පිරිමි. ඔය හැඳිමිටේ නුවණ කියන කතාව මොකද? හැඳිමිටක් විතර දිග එකක් තියෙනවා කියන එක නෙමෙයි. හැඳිමිටේ නුවණ කියන්නේ මෙහෙම හොන්ත මෙහෙම මේව කවලම් කරලා හැඳිමිට මෙහෙම නහයට කිට්ටු කරලා කියන ලුණු ඇඹුල්. ඔහොමත් හැකියාව තියෙන කට්ටිය ඉන්නවා නේද? ඔව් කියන එකක් නැහැ. මොකද හැඳිමිටේ නුවණ තියෙන එක උහා පහසයක් වගේ නේ. ඒ කියන්නේ ඒ තරම් මේ සංවේදී ඥානයක් තියෙනවා. ඉතින් කෑම යන විතරයිනේ ඉස්සර කාන්තාවන්ට ගොඩක් වෙලාවට යොමු වෙලා තිබුණේ. අනිකුත් ඉතින් පරිගණක වැඩ ඒවා මේවා ගොවිතැන සමාජයේ ඒවා මුකුවත් දන්නේ නැහැ. ඉතින් බබලත් උදවි කියලා ගෙදරට ගිහලා නෝනායි මහත්තයාට දරුවන්ට කෑම තුන් වේලට කන්න පංගු තුන දාන්න විතරක් දන්න සමාජයක් තිබුණා. ඒ කාලේ ගුවා ගෑනුන්ට තියෙන හැඳිමිටේ නුවණ ඔය අනිත් අනිත් වැඩ මොකක්වත් තේරෙන්නේ නැහැ අපි උන්න හැට කියලා. ඉතින් ගෙදරටම කොටු කරලා පැත්තකට දාලා තිබ්බා. දැන් ඒකට හපා. දැන් හැදෙමිට නෙමෙයි. දැන් මං හිතන්නේ මෝල් ගස්සේ මෝල් වුණා තියෙනු නුවණක් තියෙයි ඒ තරමට මේ. හරි ප්‍රබලයි ඉතින්. ඒක තමයි මේ නිවන් දකින්නේ. දැන් පිරිමි මොකද වෙන්නේ? පිරිමුන්ට තියෙන්නේ බාරගේ නුවණ. ඒගොල්ලෝ දන්නේ ඒක රහ ගන්න ඒක සුවඳින් කියන්න පුළුවන්. මේක ස්පීඩ් එක මෙච්චරයි, මේක ගුණේ මෙච්චරයි, මේක මෙච්චර වැඩි වෙනවායි කියලා. ඉතින් ඒ නිසා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඥානයේ මෙහෙවන පිරිස කාන්තාව වෙලා තියෙනවා. ඒ ඇත්ත නිවන් දකගෙන යනවා. පැහැදිලිවම ඇත්ත. දැන් අද සාමින් වහන්සේ කෙනෙක් හැටියට මම මේ ජීවත් වෙනව පවතිනව මේ ආරාම හැදලා තියෙනවා. මේවයි 90%ක්ම තනිකර මේ කාන්තාව තමයි උදව් කරලා තියෙන, උපකාර කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මහත්තයගේ පෝස්ටකින් තමයි නේද? ඒ වුණාට ඒක පොළඹවන්නේ, දෙන්න බලන්නේ, මේව කරන්නේ 90%ක් කියන්නේ ටික පිරිසක් හිටියා. මේ අර 10%ක් වගේ පොඩි පිරිසක් තමයි ඉන්නේ. ඒ නිසා ඔය ඇත්තන්ට හිමි සසරේදී ඔබට දරුවෝ නෑ, මහත්තයෙක් නෑ, යාළුවෝ නෑ, අපිවත් නෑ, කවුරුත් නෑ. ඔබට ඔබ පමණක් බවට පත් වෙන. මොකද ඔබ මිය යනකොට ඔබත් එක්ක කිසි කෙනෙක් මැරිලා යන්න එන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අන්නේ පෞද්ගලික ගමන ශක්තිමත් කරගන්න ඕන. මලා මෙන් නැති එවුන් මම මොකටද හිතේ තියාගන්නේ කියලා ඔක්කොම අයින් කරලා දාන්න. ඈ? ඔක්කොම අයින් කරලා දාන්න, යුතුයකම ඉෂ්ට කරන්න, ගෞරව සම්මාන කරන්න, පවත්වන්න. ඔක්කොම හිතෙන් අයින් කරලා ප්‍රමුඛතාවයේ ධර්මයට දෙන්න. ධර්මයට වඩා ඉහළින් දෙයක් මට මගේ ජීවිතය තුළ තියාගෙන ඉඳීමේ වැඩක් නැහැ. ධම්මං විනානත්ති සුඛා අනත්තා. මේක ගන්න ඉහළටම. මට ධර්මයේ ඇරෙන්න සැපයක් වෙන නැහැ. මරණය ඉක්මවන්න ජීවත් වෙලා ඉදී. මරණයට බය වෙන්න එපා. මරණයට බය කෙනෙකුට නිවන් දකින්න බෑ. මරණයට බය කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒ ඉස්සරහට යනකොට ඔන්න මම ඇරෙන්න වගේ කියලා දැනෙනවා. දැනුණා මොකද වෙන්නේ? මට ඔක්කොම නැති වෙයි කියලා බයක් එනවා. ඒ බය බිඳ දාගෙන ඉදිරියට යන්න පුළුවන් කෙනා තමයි මාර පරාජය කරන්න. මාර පරාජය. ඒ මාර පරාජය සිදුවීම තුළ තමයි තමන් අජර අමර බවට පත් වෙනවා. ජරාවට පත් වෙන්නේ, මරණයට පත් වෙන්නේ නැති තත්ත්වයට පත් වෙන. මැරුණහම නූපදින තත්ත්වයකට නෙමෙයි ඔබ පත් වෙන්නේ, මැරෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. අන්න ඒක මතක තියාගන්න. මේ ජනප්‍රිය වෙලා තියෙන මැරලා උපදින්නේ නැහැ කියනනේ නේද? උපදීම දුකයි කියලා නේ කියන්නේ. ඉතින් මූලික වශයෙන්ම මේ සිංහල ජාතිය වනසන චින්තනය ඇවිල්ලා තියෙන බුද්ධ ආගමෙන්. ඒ උපදීම දුකයිනේ. ඉපදීම දුකයි කිව්වම පුදුම වැඩක් මේක. එහෙම ඉපදීම දුක වෙනවද? ඉපදීම කියන්නේ manussත් පටිලාව දුර්ලභෝ ලෝකස්මි. මේක හරි දුර්ලභ දෙයක්. ඉපදීම දුක වෙන්න කොහොමද? ඈ? ඉපදීම විතර වාසනාවන්ත දෙයක් වෙන මොකක්වත් නැහැ. හැබැයි ජීවිතේ හරියට තේරුම් කරගත්තොත් බෝසත්වරයෙකුට සංසාරේ ඉපදෙනවයි මැරෙනවයි කියන්නේ මහ පුදුම විනෝදයක්. ඒක තේරුම් ගත්තොත් මැරෙනවයි කියන්නේත් හරිය සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. හිතේ ප්‍රශ්න නැත්තම් නේ? කොච්චර සන්තෝෂෙන්ද යන්නේ? ඉතින් සන්තෝෂයෙන් මැරෙන්නත් පුළුවන්, සංසෝරේ සන්තෝෂෙන් උපදින්නත් පුළුවන්. සංසාරේ තේරුම් ගත්තොත් සංසාරේ ඉක්මවුවොත්. හැබැයි ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අර මෝඩ විදියට ලෝකෙ දිහා බලන්නේ නැතුව ඊට පස්සේ යා ඉගෙන ගන්නවා මේ ලස්සන ලෝකෙ මලක ලස්සන මේ විදියට දකින්න පුළුවන්. ලෝකේ ලස්සන ඒ විදියට දකින්න පුළුවන්. කැත දේවල් ඒ විදියට දකින්න පුළුවන්, ලස්සන දේවල් ඒ විදියට දකින්න පුළුවන්, හරි දේ හරි විදියට දකින්න පුළුවන්, වැරදි දේ වැරදි විදියට දකින්න පුළුවන්. දෘෂ්ටියෙන් තොරව දකින්න පුළුවන් මහා ඥානනය බලයක් ඇති වෙන ඊට පස්සේ ජීවිතේ බැඳීම් විරහිත ජීවිතයක් නිර්මාණය වෙනවා. ඒක නොබැඳුනා කියලා කියන්නේ එයා පුජ්‍යලෙක් නෙමෙයි. බැඳුනොත් තමයි පුජ්‍යලෙක් වෙන්නේ. නොබැඳිච්ච තැන පුජ්‍යලෙක් නැත. ඒක හොඳට මතක තියාගන්න. ඒක හරි ගැඹුරුයි. අද ඉතාම විශාල ගැඹුරු කරුණු රාශියක්ම කිව්වා විමසුම් බුද්ධියෙන් බලන්නට. ඒක අතිශයින්ම වටිනා කියන උත්තරීතර අවස්ථාවක්. පින්නතුන්ට ඒකාන්ත වශයෙන්ම මේ භවයේදීම මේ සත්‍ය මේ අදාදම අදිෂ්ඨාන කරන්න මම මේ සතිය ඇතුළතදී කොහොම හරි ධර්මයේ දකිනවා, මේ මාසය ඇතුළතදී, මේ තුන් මාසය ඇතුළතදී, මම මේ වසර ඇතුළතදී දකිනවා කියන පරිම අදිෂ්ඨානයක් කරන්න පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම් විමසන්න, ජීවිතේ මරණය මෙන්න දැන් ලැබෙනවායි කිව්වොත් ඒ මරණය ඉක්මවා ධර්මය ගෙන යන්න පුළුවන් ඥානණය ඔබ තුළ ඇති කරගන්න. ඒ තුළින් ඔබට එක් මොහොතක ඔබ තුළ සුදුසුකම් ඇති වෙනකොට ස්වභාව ධර්මයෙන් නොමිලේ ඔබට ලැබෙන ඒ අපූර්වතම අවස්ථාව ඔබ ළඟ තියෙන එක්තරා බාධකයක්, පිළිලයක්, කටුවක් ඔබේ කකුලෙන් ගැලෙව්වහම, ඔබේ අතෙන් ගැලෙව්වහම ඔබට දැනෙන සනීපේ, ඔබේ අතේ තිබුණු තුවාලයක් සනීප වුණාම ඔබේ අතට දැනෙන, ඇඟට දැනෙන සනීපේ වගේ සනීපයක් ජීවිතේට දැරේ. මහා මල්ලක් ඔලුවට තියාගෙන මහා කරත්තයක් කරින් ඇදගෙන යන අර ගවයෙකුට අනේ ලිහුවා මොනතරම් සුවයක් දැනෙනවද? මහා මල්ලක් ඔලුවට තියාගෙන යන මිනිස්සෙගේ ඔළුවෙන් ඒ මල්ල බිමින් තිබ්බහම මොනතරම් සුවයක් දැනනවද? ඒ සුවය ඔබේ ඔය මානසිකව ඔබ දරාගෙන ඉන්න මල්ල බිමින් තිබීම තුලින් අර ඉහත සඳහන් කර ආකාරයට ඒ විශාරද බුද්ධියෙන් යුතුව උදේ ගැටීම නෙමේ, ඒ ඥානයේ තුලින් අතහැරීම තුලින් ඔබට ඒ ශාන්තිය ලැබෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ සත්‍ය අවබෝධය අදාදම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.